සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස චත්තාරෝ භික්ඛවේ ධම්මා කතමේ චත්තාරෝ තෙබෙංකවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙයා අත්තිබෙක්ඛවේ ධම්මා අභිඤ්ඤෙයා පහතම්බා අත්තිබෙක්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තම්බා අත්තිබෙක්ඛවේ අභිඤ්ඤා සච්චේකා තම්බා ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද වෙසක් පොන් පොහෝ දිනය බෞද්ධ ලෝකයාගේ අතිශය සම්භාවනාවට පාත්‍ර වෙච්ච බෞද්ධයන්ට තියෙන වැදගත්ම දිනය බෞද්ධයන් විතරක් නෙවෙයි ලෝකේ හැමදෙනාම වෙසක් දිනය දැන් සමරනවා ඉතින් වෙසක් දිනය කියනකොටම අපේ බුදුහාඳුරගේ බුදුමුණ තමයි සිහිපත් වන්නේ ඉතින් ලංකාවේ ඉපදিলা ලංකාවෙන් හැදිලා වැඩි කය තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. ඔබ දන්නවා කුඩා කාලේ පටන්ම වෙසක් උත්සවයක් වෙසක් සමය පිට වෙනකොට අපේ හිත කොයිතරම් ලස්සනද කියලා නේ. වෙසක් කූඩුපත් කරලා ඉතින් කුමන හෝ සැරසිල්ලකින් බුදුහාමුදුර පුදන්න අපි ඒ කුඩා කාලේ නම් උත්සාහ කරනවා. ඉතින් මේ කුඩා කාලේ මතක් කරගන්න නේද? වෙසක් සමයනේ. දැන් ඉතින් මේ ඇත්තන් වාක් අධ්‍යාපනයේ ආර්ථිකයෙන් වාක් දුර ඇවිල්ලා ඇතැම් විටේ හිතේ ලක්ෂණ තාම තියෙනවද දන්නේ නැහැ. ආ ලෝකේ ගෝලෙහි භාගයක් මිනිත් පැත්තටත් ඇවිල්ලා දැන් ඉන්නේ සතුට සොයාගෙන නේද? ඒ ආපු ගමනේ සතුට ඒ කුඩා කාලේ තිබිච්ච මානසික සතුට ඒ බුද්ධ ළමන ප්‍රීතිය දැනටත් තියෙනවද කියලා බලන්න තමම කල්පනා කළා. තිනතුනි අපි මේ සමරන්නේ බුදුහාඳුරන්ගේ මංගල්‍යයන් කීපයක්. සාහ බුදුහාඳුරන් ඉපදීම, උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ සහ මහා පරිනිර්වාණය. මේවට කියනවා ත්‍රිවිධ මංගල්‍ය කියලා. ඇයි පින්නතුනි මේවට ත්‍රිවිධ මංගල්‍ය කියලා කියන්නේ? ඉංග්‍රීසියෙන් කියන අපි auspicious events කියලා. And here we are celebrating the three auspicious events of the Buddha. මේවා මංගල්‍ය කාරණා වෙන්නේ කාටද? මේ තුන මංගල්‍ය කාරණා වෙන්නේ බුදුහාඳුරන්ට. මේ බුදුහාඳුරන්ගේ මංගල්‍ය කාරණා. දැන් බොහෝ විට සමහර ප්‍රශ්න කරනවා පරිනිර්වාණය බුදුහාඳුරන්ගේ පරිනිර්වාණය කොහොමද මංගල්‍යයක් වෙන්නේ කියලා. බොහෝ දෙනෙක් ඇඬුවා එදා. බොහෝ දෙනෙක් දුක් වුණා. ඉතින් එවැනි අවස්ථාවක් කොහොමද මංගල්‍යයක් වෙන්නේ කියලා සමහර ප්‍රශ්න කරනවා. පින්නතුනි මේ සමරන්නේ බුදුහාඳුරන්ගේ මංගල්‍යය. අපේ මංගල්‍යය නෙවෙයි. බුදුහාඳුරන්ගේ උපත හැමදෙනාටම මංගල්‍යයක් සතුටක්. බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ හැමදෙනාටම මංගල්‍යයක්. බුදුහාඳුරන්ගේ පරිනිර්වාණය හැමදෙනාටම මංගල්‍යයක් නෙවෙයි. මේ තුන පින්නතුනි බුදුහාඳුරන්ගේ මංගල්‍යයයි ත්‍රිවිධ මංගල්‍යයයි අප මේ සමරන්නේ. ඒක හොඳින් අපි මතක තියාගන්නට ඕන. පින්නතුනි සම්බුද්ධත්වය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන අතිශය දුර්ලභ පදවියක්. මේ ලෝකේ පදවි දෙකක් තියෙනවා. ඊටාම දුර්ලභ පදවි දෙකක්. එන් එකක් තමයි සංකීර්ණ පදවිය, අනිත් එක සම්මා සම්බුද්ධත්වය. මේ කාරණා දෙකටපත් වෙන්න දවසක් දෙකක් නෙවෙයි සසර බොහෝ කාලයක් ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ගුණ දහම් පුරන්නට ඕන. දැන් සාමාන්‍යයෙන් අපි උපාධියක් ගන්න නම් සාමාන්‍යයෙන් පළවෙනි පන්ති ඉඳලාම ගියත් වැඩි වුණොත් අවුරුදු 16ක් 18ක් ඉස්සන් මහසෙනට උපාධියක් ගන්න පුළුවන් නේද? නමුත් පින්වතුනි මේ පදවිය සම්බුද්ධත්වයේ සහ සක්විති පදවිය හෙදගෙන සම්මා සම්බුද්ධත්වයේ කියන පදවිය පින්වතුනි ලෝකයේ අතිශය දුර්ලභ කාරණයක්. ලෝකයේ රහතන් වහන්සේලා කලින් කල පහළ වෙනවා. නමුත් සම්මා සම්බුද්ධ පදවියක් කියන එක අතිශය දුෂ්කර දෙයක්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගත්ත එදා උන්වහන්සේගේ දීපංකර පාදමෝලයේදී රහත් භාවයට පත් වෙන තිබුණා. දීපංකර පාදමෝලයේ වන විට මෙට සාරසංඛ්‍ය කල්පලක්ෂයට කලින් බුදුහාමුදුරු පින්නතුනි. උන්වහන්සේ සම්පූර්ණ කළ තිබුණ රහත් භාවය සඳහා සියලුම කාරණා. පාරමිතා සම්පූර්ණ කළ තිබුණ රහත් භාවය සඳහා ඒ වගේම පින්නතුනි උන්වහන්සේ ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයේ හිටියා. මනුස්සයෙක් වෙලා හිටියා, පිරිම කෙනෙක් වෙලා හිටියා, පංචාභිඥා අට සමාපatti උපදවාගෙන තිබුණා. මේ සියලුම කාරණා සහිතව තමයි දීපංකර පාදමෝලයේ දිනියට ඉවරණ ගත්තේ. එදා උන්වහන්සේට ඕනනම් රහත් වෙලා සසර ගමන නිමාටපත් කරන්න තිබුණා. නමුත් උන්වහන්සේ ඒ දිනෙච්ච අවස්ථාව කැප කරලා ලෝකෙ වෙනුවෙන් නැවත සසරට බැස්සා. ඒ බැස්සේ පින්නතුනි අප වෙනුවෙන් උන්වහන්සේ දා දීපංකර පාදමූලයේ දක්වා කිසියම් දුකක් වින්දනම් කිසියම් කරදරයකට මුහුණ පෑවනම් ඒ උන්වහන්සේගේ කෙලෙස් නිසා. නමුත් පින්නතුනි එතෙන් පටන් ජාතක කතා සාහිත්‍ය සඳහන් වෙන ආකාරයට ඔබහල ඇති. ඇතම් ජාතකයක මහා ඇත්රාජයෙක් වෙලා දළ දෙක දන් දෙනවා. සමහර අවස්ථාවලදී වානරයෙක් වෙලා මිනිසියෙකුට පිහිට වෙනවා. තවත් වෙලාවකදී නාගරාජයෙක් වෙලා අනිත් අයට කරදර නොකර ඉන්නවා. මේ වගේ පින්නතුනි ජාතක කතා සිය ගානකින් සඳහන් වන්නේ. ඒ ජාතක කතා ටිකයි අපි අහලා තියෙන්නේ. නමුත් පින්නතුනි සසන අනාදිමත් කාලයක් උන්වහන්සේ යම් කිසි දුකක් කරදරයක් වින්දනා. උන්වහන්සේ ගැන සඳහන් වෙනවා මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දුන්න කියලා. මහා පොළවේ පස් වලට වඩා ඇඟේ මස් දන් දුන්න කියලා. අහසේ තාරකා වලට වඩා තමන්ගේ නෙත් දන් දුන්න කියලා. මහා මේරු පර්වතයට වඩා ඔටුනු පලන් හිස් දන් දුන්න කියලා. මේ සියල්ලම කලේ පින්නතුනි අප වෙන්නේ. අපේ අම්මා තාත්තා තමයි අපිට මේ ලෝකේ පිහිට වෙච්ච උතුම්ම දෙන්න. ඒ දෙන්න අපිට පිහිට වෙන්න පටන් ගත්තේ පින්නතුනි අපේ අම්මගේ ගොසේ පිළිසඳ ගත්තට පස්සේ. එතෙක් කියයි අපිට සම්බන්ධයක් තිබුණේ උදව්වක් කලේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ බෝසත් ස්වරයේ කියලා කියන්නේ පින්නතුනි මතු අනාගතයේ පහළ වෙන අය වෙනුවෙන් හිතලා කල්පනා කරලා එය කෙරෙ ලොකු අනුකම්පාවකින් මේ සසරට බැසලා පාරමිතා පුරන උත්තමේ. ඒ නිසා ඒ උත්තමයක ලෝකේ පහළ වෙන්නේ බොහෝ කලකට වරක්. බුද්ධ කියන වචනයක් පින්නතුනි අහන ලැබෙන්නේ බොහෝ කාලයකට වරක්. ඒක ඉතාම දුර්ලභ දෙයක්, දුර්ලභ පදවියක්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච දවස තමයි අද දවස. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච දවස අද. ඒ බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සාසනික සේවය නිම කරලා සසර ගමන නැවත නොඉපදෙනසේ සසර ගමනේ අවසාන වතාවට net පියාගත්තු දවස අද දවස. ඒ නිසා ඒ දවසේ අපි පින්නතුනි එකාතකින් බුදුහාඳුනගේ බුදුමන අපි සිහිපත් කරන්න ඕන. අනිත් අතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ මොකද්ද කියන එක අප තේරුම් ගන්නට ඕන. බොහෝ දෙනා පින්නතුනි තමන්ට ශක්ති ප්‍රමාණයෙන් ඒ බුදුහාමුදුර සමරනවා. කුඩා ළමෙක් ඇතැමිට පහනක් දැල්වලා වෙසක් උඩුවක් පත්තු කරලා ඇතැමිට බුදුහාමුදුර සමරනවා. වයසේ හැටියට තමන්ගේ බුද්ධිය හැටියට විවිධය විවිධ විදියට මේ බුදුහාමුදුර සමරනවා. ඊයේ පින්නතුනි තිබුණා අසූසවල අර ධම්මකාය කියලා බුද්දිස් මෙඩිටේෂන් සෙන්ටර් එකේ ලොකු වෙසක් උත්සවයක්. මේ පින්නතුන් අහලා තියෙද? ඔය සියම් රටේ ඇගේ ලොකු පන්සලක් තියෙන අසූසවල. අහලා තියෙද මේ පින්නතුන්? ගිහලත් නැද්ද? නෑ නේ. ඔව්. මේක පින්නතුන් වෙසක් හරියටම වෙසක් දවසේ තමයි ඔයගොල්ලන් හැමදාම සමරන්නේ. ලෝකේ සියලුම රටවල හාමුදුරන්ට ආරාධනා කරලා. දැන් ඊයේ තිටි හාමුදුරු 200කට අධික සංඛ්‍යාවක් හිටියා. මහායාන තේරවාද හැම සම්ප්‍රදායක මහාඳුරන්ට ආරාධනා කරලා රාත්‍රී 10 11 වෙනකන් ලොකු පහන් පූජාවක් කරනවා. ඒ හැම රටකම ස්වාමින් වහන්සේට ආරාධනා කරලා හැම රටකම කෙනෙකුට කතාවක් පවත්වන්න දෙනවා. ඒ පිරිත් කියන දෙනම යවස්ථාව දීලා තාම ලස්සනට කරන වෙසක් උත්සවය. පින්නතුනි මේ වෙසක් උත්සවය ගැන අපි දැනගන්නට ඕනේ. ඒක හරිම වටින අවස්ථාවක්. හරිම ලස්සනට සුදෙන් ඇඳලා කවුරුත් එන්නේ හරිම පිළිවෙලට. මෙතෙන්දි පින්නතුනි සමරන්නේ වෙසක් ඩේ කියලා. වෙසක් කියන වචනේ පින්නතුනි මොන භාෂාවෙන්ද එන්නේ? වෙසක් කියන භාෂාව, වෙසක් කියන වචනය සිංහල භාෂාවයි. බොහොම හොඳයි. වේසාක වෛසාකය කියලා පාලි වලින් සහ සංස්කෘතයෙන් බිඳලා ආපු පදය සිංහලට කියන්නේ වෙසක් කියලා. බොහොම හොඳයි. වෙසක් කියන සිංහල වචනේ යටතේ තමයි පිනුතුනි මුළු ලෝකෙම බෞද්ධයන් බුදුහාඳුරන්ගේ උපත සමරන්නේ. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ හදපු බෞද්ධ කොඩිය තමයි මුළු ලෝකෙම අය බෞද්ධ සංකේතය විදිහට පාවිච්චි කරන්නේ. ලංකාවේ හදපු බෞද්ධ කොඩිය යටතේ වෙසක් ඩේ කියලා, වෙසක් කියන සිංහල වචනේ යටතේ තමයි මේ ලෝකේ ඔක්කොම බෞද්ධයන් රැස් වෙන්නේ. පින්නතුනි ඔබ ඒක දන්නවද? දැනගෙන හිටියද ඔබ? පින්නතුනි මේක අපට ලොකු අභිමානයක්. ඇයි මේ තත්ත්වය ලංකාවට ලැබුණේ? පින්නතුනි බුදුහාඳුරන්ගේ ධර්මය ඉන්දියාවේ වසර 236ක් ආරක්ෂා කළා ಭಾರತೀಯ භික්ෂුන් වහන්සේලා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුද්ධ වර්ෂ 236 දී මේ ධර්ම උරුම කළ දුන්නට පස්සේ එතැන් පටන් බුද්ධ වර්ෂ 440 දක්වා මේ ධර්ම කටපාඩමින් රැගෙන ආව ලාංකික භික්ෂුන් වහන්සේලා. බුදුහාඳුර පිරිනමන පාල අවුරුදු 440 දී වරංගම්බ රාජ සමකාලයේදී මේ ධර්මය ලංකාවේදී ග්‍රන්ථාරූඪ කළා. බුදුරජාණන් වහන්සේගේ මුල් බුද්ධ වචනය ඒලෙසින්ම ග්‍රන්ථාරූඪ කරලා වසර 2000ට අධික කාලයක් මේ බුදු සමය ඒලෙසින්ම රැකගත්ත විතරක් නෙවෙයි, ඒ ප්‍රතිපත්තියත් ඒලෙසින්ම රැකගෙන මනුස්ස ලෝකෙට විතරක් නෙවෙයි මේ මුළු තුන් ලෝකයටම මේ වටිනා ධර්ම ඉදිරි කිරීමේ බාර දුරකාරයේ ප්‍රධාන නියමුවන් බවට පත් උනේ ලාංකික භික්ෂුන් වහන්සේලා. මෙන්න මේ ලංකාවට තියෙන ගෞරවය නිසා, ලංකාව කරපු මේ මෙහෙවර නිසා තමයි ලංකාවට මේ තැන ලැබුණේ. පින්නතුනි ඒ සේවයේ පිටුපස්සේ අපේ ලාංකික මව්වරු, ලාංකික පියවරු හිටියා. ඒ අය තමන්ට ලැබෙන හොඳම දරුවා ශාසනයට පූජා කළා. දරුවෙක් ලැබෙනකොට, දරුවෙක් ලැබුණාම හැම ගෙදරකින් මේ කාලින්දාම ලක්ෂණයක් තමයි පින්නතුනි ගෙදරින්න හොඳම දරුවා ශාසනයට පූජා කරනවා. මෙන්න මේ නිසා තමයි පින්නතුනි ශාසනය ආරක්ෂා වුණේ. ලාංකික රජවරු මුළු රාජ්‍යයෙන්ම සම්බුදු සසුන පිදුවා. ඒ විතරක් නෙවෙයි, හැම කෙනෙක්ම තමන්ට පූජා කරන පරිත්‍යාග කරන්න පුළුවන් ඉහළම දේ තමයි ස්වාමීන් වහන්සේට දෙන්නේ. ගෙදර තියෙන පරණ බඩු නෙවෙයි පූජා කරන්නේ. හොඳම දේ, ගෙදර ගහක ගෙඩියක් හැදුනොත් මුළුම ගෙඩිය ස්වාමීන් වහන්සේලාට, බුදුහාඳුරන බුද්ධ පූජාවට. ගෙදර තියෙන හොඳම දේ පන්සලට පූජා කරන්නේ. ගෙදර ලැබෙන හොඳම දරුවා සාසනෙට පූජා කරන්නේ. ඒ වගේම ගමේ තියෙන වටිනාම තැන, ඉහළම තැන පන්සලට පූජා කරන්නේ. පින්නතුනි මෙහෙම ආපු දහමක්, මෙහෙම ආපු සංස්කෘතිය කුරුමයක් නිසා තමයි ලෝකෙට බුදුදහම ඉතුරුනේ. ඒ නිසා ඔබ ලාංකිකයන් හැටියට හුඟක් සතුටු වෙන්න. ලංකාවේ අඩුපාඩු තිබුණ නැහැ කියලා ලංකාවට දොස් කියන්න එපා. පින්නතුනි ලංකාවේ මේ උරුමය නිසා තාමත් බෞද්ධ ලෝකයා ලංකාවට ගරු කරනවා. ලංකාව ප්‍රසිද්ධ වුණේ රත්නදීපයක් කියනට වඩා පින්නතුනි ධර්මදීපයක් කියලා. රත්නදීපයේ තියෙන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නිසා රත්නදීපය කියලා අපිට කියන්න පුළුවන්. නමුත් පින්නතුනි බුදුහාඳුරන්ගේ ධහම තිබෙච්ච දේශයක් පස්සෙන් තමයි ලංකාව ප්‍රකට වුණේ. ඒ නිසා ධර්මදීපය කියලා කියන්නේ. එනිසා ලංකාවේ උරුමය ගැන සතුටු වෙන ගමන් අපි බුදුහාමුදුරන්ට කරන සැබෑ ගෞරවය පින්නතුනි වෙසක් දිනෙහි. දැන් වෙසක් දිනේට රැස් වුණ ඊයේ රෑ පින්නතුනි අපි එතෙන්දි බැලුවත් බොහොම ශ්‍රද්ධාවෙන් ඊය රැස් වෙන්නේ. බොහොම ලස්සන විශාල පහන් පූජාවක් පවත්වනවා. අන්තිමට පින්නතුනි බොහොම ටික වෙලා, විනාඩි 10ක් වගේ තමයි මෛත්‍රිය භාවනා කරලා පොඩි දෙයකින් තමයි මේ කටයුතු නිමාටපත් කළේ. නමුත් පින්නතුනි සේසෙන් ලාංකික බෞද්ධයන් හැටියට පින්නතුනි ඔබ හුඟා බුද්ධිමත් වෙන්නට ඕන. ලංකාවේ හුඟා බුද්ධිමත්. ලංකාවේ හුඟා දුර දක්නා නුවණින් වැඩ කරන පිරිසක් වෙන තුන කොතන ගියත් ලංකාවේ ඉදිරියේ මිනු දක්ෂය හුඟා. පින්නතුනේ ලංකාවේ කාරණා කීපකින් ලංකාව ඉදිරියෙන් ඉන්නවා. එකක් තමයි ලංකාවේ සිංහල භාෂාවෙන් ඉදිරියෙන් ඉන්නවා. ඒ භාෂාව වටිනා භාෂාවක් අතර දහස් ගානක භාෂාවක්. ඒ වගේම පින්නතුනේ සිංහල ජාතියත් සුවිශේෂී ජාතියක්. සාමාන්‍යයෙන් අපි විජය රජුරුවන්ගෙන් පැවතෙන හැ කියලා කියන්නේ නමුත් පින්නතුනේ එහෙම නෙවෙයි. ඊට වඩා අවුරුදු 10,000කට අධික කාලයක් මේ සිංහල ජාතිය රාවණා රජතුමාගේ කාලේ ඉඳන්ම තිබිච්ච ජාතියක් මේක. ඒ ජාතිය පින්නතුනේ ලෝකෙට උරුම කරපු කාරණා කීපයක් තියෙනවා. සිංහල උරුමය, සිංහල භාෂාව, සිංහල වෙදකම පින්නතුනේ. සිංහල වෙදකමයි ආයුර්වේදය කියන දෙකක්. ආයුර්වේද ඉන්දියාවේ සිංහල වෙදකම කියලා පින්නතුනේ සුවිශේෂී වෙදකමක් ලංකාවේ තියෙනවා. තාමත් ඒක යම් විදිහට තියෙනවා. පින්නතුනේ ඒ සියල්ලටම වඩා ඒ ජාතිය උපවත් උනේ ඒ ජාතියේ බුදුදහමත් එකතු වුණා. ඒ බුදුදහම තමයි අලුත්ම නවාංගයේ බුදුදහමට එකතු වෙච්ච. මේ සියල්ලක් මේකතු වෙනකොට පින්නතුනේ මේ සියල්ලක්ම කැටි වෙච්ච උරුම වෙච්ච ජාතියක් වෙන ලෝකේ නැහැ. ඒ ජාතිය කෙනෙක් උපදින්නේ පින්නතුනේ හුඟා ලොකු පිනකට. ඒක අමතක කරන්න එපා. සිංහල භාෂාව පුළුවන් වෙනවා නම් ඒක ලොකු භාගයක් පින්නතුනේ. මොකද බුදුදහමේ ඊටාම වැදගත් කරුණෝ සිංහල භාෂාවෙන් තමයි ප්‍රකාශ වෙන්නේ. ඉතින් මේ කරුණු ගැනත් අපි සිහිපත් කරන ගමන් අපි බුද්ධිමත් ඇහැඩිට පිනොතුනි අපි හුඟක් දක්ෂ වෙන්නට ඕන බුදුහාමුදුරුව අපට මොකක්ද දේශනා කළේ? ඒ බුදුහාමුදුරන්ගේ දහමෙන් අපි ගන්න ඉහළම ප්‍රතිඵලය මොකක්ද කියලා. පිනොතුනි අපට ලොකු කාලයක් ජීවත් වෙන්න නැහැ. අපි අවුරුදු 4-500ක් ජීවත් වෙන්නේ නැහැ. අපි අවුරුදු 60-70ක් ජීවත් වෙන්නේ. ඒ කාලෙනොත් අපට වැඩ කරන්න පුළුවන් කාලේ තියෙන අවුරුදු 20-25යි. ඒ කාලෙනොත් පින්නොත් අපි බුද්ධිමත් වෙන්නට ඕන ජීවිතේ කරන්න පුළුවන් වටිනාම දේ හඳුනාගෙන දහම තුලත් වටිනාම දේ තේරුම් අරගෙන ඒ දේ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද කියන එක අපි හොඳට තේරුම් ගන්නට ඕන. අපි බුදුහාඳුරන්ට ඇත්තටම ආදරේ නම් අපි ඇත්තටම බුදුහාඳුරන ගෞරව කරනවා නම් බුදුහාඳුර අපට දේශනා කරපු දහම් පණිවිඩය මොකද්ද කියන එක අපි මතක තියාගන්නට ඕන. බුදුහාඳුර නිතරම අපට දේශනා කළේ අත්ත දීපා වික්ඛවේ විහෙරතත් සරණා න අඤ්ඤ සරණා. ඔබ ඔබටම පහනක් වෙන්න. Be a light yourself. ධම්ම දීපා වික්ඛවේ විහෙරත ධම්ම සරණා. ධර්මයේ පිළිසරණ කරගන්න. දහම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. පින්නතුනේ දහම කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දහම කියලා මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පින්නතුනේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ගන්න පුළුවන්. එකක් තමයි ස්වර්ගගාමි මාර්ගය. All Buddhist doctrines can be divided into two. One of them is the heavenly path. How we will be reborn in a good life, like heavenly realm or human realm. පළවෙනි පියවර තමයි අපිව අකුසලයෙන් මුදවල යහපතට ගෙනාවේ බුදුහාමුදුරෝ සුගතිගාමි මාවතට පමුණුවන්න. ඇයි පිනතුනේ ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට ප්‍රධාන ජීවිත අභියෝග කීපයක් පිළිබඳව. අපි ඉදිරියේ තියෙන සැබෑ ජීවිත අභියෝගය මොකක්ද කියන එක අපි නුවණින් තේරුම් ගන්නට ඕන. පින්නතුනේ අපට මොනවද අපේ ජීවිත අභියස තියෙන අභියෝග? What are the challenges that we have in front of us? මොනවද අපේ ජීවිතයේ ප්‍රධාන ජීවිත අභියෝග? පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ හොඳට මතක තියාගන්න පින්නතුනේ. කෙනෙක් හිතන්න පුළුවන් තමන්ට තියෙන ගේ නැති වෙල යන එක. තමන්ට තියෙන ඥාතියෙක් වියෝ වෙල යන එක, තමන්ට විභාගයක් නියමිත ලකුණු ගාන ගන්න බැරි වෙන එක, මේ දෙය අපට ලොකු ප්‍රශ්නයක් කියලා නේ. පින්නතුනේ මේ කිසිම දෙයක් නෙවෙයි ජීවිතේ ලොකුම ප්‍රශ්න. ප්‍රධාන ප්‍රශ්න ටික බුදුහාමර ප්‍රදේශනා කළා. පළවෙනි කාරණය තමයි මහලු වීම. One of challenges is the old age. Day by day we are going to old age. This is one of the reasons that we have to find a spiritual teacher and his teachings. මෙන්න මේක තමයි පින්නතුනි අපේ ආධ්‍යාත්මික ගුරුවරයෙක් සහ ඒ ආධ්‍යාත්මික ගුරුවරයාගේ දර්ශනය අපි ඉගෙන ගන්න පළවෙනි හේතුව තමයි මහලු වීම කියන කාරණය. මේක අපට ඉක්මවන්න අමාරු කාරණයක්. සාමාන්‍ය අධ්‍යාපනයෙන් පළවෙනි කාරණේ තමයි පින්නතුනි මහලු බව කියන එක. දැන් අපි ඉන්නේ මහලු වෙනකොට දුක් වෙන මානසිකත්වයේ ඉන්නේ. බුදුහාමර දේශනා කළා මහලු වෙද්දී දුක් නොවන මානසිකත්වයක අපිව ගන්නයි බුදුහාමර ධර්ම දේශනා කළේ. දෙවෙනි අභියෝගය තමයි පින්නතුනි මරණය කියන කාරණය. The second challenge that we have in front of us is the death. මේක තමයි දෙවෙනි අභියෝගය. මරණයේදී පින්නතුනි අපි බොහෝ දෙනෙක් දුක් වෙනවා. අපේ මරණයේදී සහ අපේ සමීපතම ඥාතීන්ගේ මරණයේදී අපි දුක් වෙනවා, කනගාටු වෙනවා. මේකත් පින්නතුනි කොයිතරම් ආර්ථිකයක් තිබුණත්, ධනයක් තිබුණත්, රැකිරක්ෂා තිබුණත්, උගත්කම් තිබුණත්, ඥාතීන් හිටියත් මේ දුකෙන් අපට නිදහස් වෙන්න බෑ. මේකෙන් අපට බේරෙන්න පුළුවන්කම තියෙන්නේ ධර්මය තුළින් විතරයි. දැන් අපි අභියෝග දෙකක් කිව්ව, මොනවද දෙක? පළවෙනි එක මොකද්ද? මහලු වීම. දෙවෙනි එක මරණය. තුන්වෙනි එක මොකද්ද? ලෙඩවීමක් අපිට ගන්න පුළුවන්. සමහර තැන්වල ලෙඩවීමක් සඳහන් කරලා තියෙනවා. නමුත් සමහර ලෙඩ වෙන්නේ නැහැ නේ පින්නදෙනි. ඒකනේ. සමහර උගක් පින්නවා සසර පින් කළ ලෙඩ වෙන්නේ නැති අය තියෙනවා කායිකව. හැබැයි මානසිකව නම් ලෙඩ වෙනවා. බොහොම හොඳයි. නැවත ඉපදීම කියන කාරණේ ඉතාම හොඳයි. අර පළවෙනි කාරණා දෙකටත් වඩා බුදුහාමුදුරුව ප්‍රධාන අපි ඉදිරියේ තියෙන ප්‍රධානතම ජීවිත අභියෝගයේ විදිහට බුදුහාමුදුරුව දේශනා කරේ මොකද්ද? නැවත ඉපදීම කියන එක පින්නතුනි. මේ ආත්මෙන් ඔක්කොම කරුණු ඉවර වෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. අපට කොහොම හරි මේ ජීවිතේ ගත කරගෙන යන්න පුළුවන්. නමුත් පින්නතුනි අපට තියෙන ජීවිතයේ ප්‍රධානතම අභියෝගය තමයි නැවත ඉපදීම සහ නැවත ඉපදෙනකොට අපාගත වෙන්න තියෙන අවස්ථාව. සමහර විට අපි මේ ජීවිතේ හුඟක් උගත්තු වගේ ලොකු රැකියාවක් කරගෙන මහා පිරිසක් එක්ක ඉන්නවා. මැරිච්ච ගමම පින්නතුනි පල්ලෙහාට යන්නේ. අර අවුරුදු 60ක් 70ක් කොයිතරම් සැපතක් විඳන් සැර නැහැ පින්නතුනි. ඊට පස්සේ අපාගත වුණොත් ආයි වසර ගණන් වලින් නෙමෙයි පින්නතුනි, කල්ප ගණන් වලින් එහි ඉන්න වෙන්නේ. සමහරය බලන්නේ බොහොම සාමදානව මැරෙන්න පුළුවන් නම් අනේ හරේ වාසනාවන්ත මරණයක් කියලා කියන්නේ. පින්නතුනි මැරිච්ච ගමන් පල්ලෙහාට නැ යන්නේ කොහොමද? ඒ මරණේ වාසනාවන්තද? පින්නතුනි මැරෙන ආකාරයෙන් මරණයක් වාසනාවන්තද අවාසනාවන්තද කියන එක තීරණය කරන්න යන්න එපා. සමහර කෙනෙක් ඉන්න හොඳ පහසුවෙන් මැරෙන්නේ මැරිච්ච ගමන් පල්ලෙහාට යන්නේ. සමහර කෙනෙක් ඉන්න මාස ගාන කවුරුදු ගාන දුක් විඳලා මැරෙන්නේ. මැරිලා සුගතියට එන්නේ ආයි. මනුස්ස ලෝකෙට හෝ දිව්‍ය ලෝකෙට යනවා එයා. අර ලෙඩවල දුක් විඳලා කියලා අපාගත වෙන්නේ නැහැ එයා. ඒ නිසා මැරෙන ආකාරයෙන් මරණයක් වාසනාවන්තද අවාසනාවන්තද කියලා තීරණය කරන්නේ ඔබ බුද්ධිමත් වෙනට ඕන. ඔබ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් හැටියට වඩාත්ම බුද්ධිමත් විදියට ඔබ මේ දෙස බලන්න ඕන. පිනුතුනේ මේ කියන කාරණා හොඳට කල්පනාවෙන් අහගන්නේ. මේක දැන් පස්සේ අහන්න බෑනේ මේ කාරණා ටිකනේ. මේ කියන හැම කාරණයක්ම ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණ ටික තමයි මේ කැටිකල ඔබට කියන්නේ. ඔබ දක්ෂ වෙන්නට ඕන මේ සරල කාරණා විදිහට මේ යන්නේ නැහැ. හැබැයි අන්තිම වෙනකොට ගැඹුරු වෙනවා මේකෙන්. දිගටම සරල නැහැ. හොඳ අවධානයෙන් අනුපිළිවෙලින් මේ ටික අහගෙන ඉන්න. එතකොට පින්නතුනි මරණේ මේ අභියෝගය නැවත ඉපදීමේ අභියෝගයේ ජයගනිද්දී පින්නතුනි බුදුහාඳුර ලෝකයට මහා කරුණාවෙන් පළවෙනි පියවර හැටියට දේශනා කළේ සුගතිගාමී වීමේ මාර්ගය. ඒ සඳහා පින්නතුනි හැකිතාක් දුරට ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් දුරට කරන්න. These are the three meritorious deeds that Buddha has explained to us to reborn in a good life such as human realm and heavenly realm. අනිත් පැත්තට දේශනා කරනව පින්නතුනි පින්කම් කරන්න කරන අපේ හිත හුඟක් ලස්සන වෙනවා. Doing merits means decorating our mind. We do a lot of things to decorate. You know, we decorate our house, our physical body, our vehicle. We do a lot of things to decorate to physical things. But the main thing that we should do to decorate, you know, for decorating our mind. How do we decorate our mind? By practicing merits such as generosity, virtue and meditation. මේ තුන පින්නතුනි කරන ප්‍රමාණිත ජීවිතේ ලොකු වෙනසක් තමංගෙ වෙනවා. මේවා කරන්න කරන්න පින්නතුනි ජීවිතේ ලස්සන වෙනවා. මේවා කරන්න කරන්න තමන්ට එන්න තියෙන අපල හුඟක් අඩු වෙලා තමන්ට තියෙන අකුසල පැත්ත හුඟක් පාලනය වෙනවා කුසල කරන්න කරන්න. ඒ වගේම තමන්ට ජීවිතයේ මතක් වෙනකොට පින්නතුනි තමන් තනියම ඉන්නකොට තමන්ට මතක් වෙන පින්කම් හුඟක් තමන්ගේ ජීවිතේ තියෙනට ඕන. අම්මට තාත්තට සලකපුව සහෝදර සහෝදරන්ට සලකපුව සාසන කරපු උදව් දන් දීපු ඒවා සිල් රැකපු ඒවා භාවනා කරපු ඒවා තමගේ මතකෙට එන්නට ඕන. ඒව තමගේ මතකෙට නොයනවනම් මතකෙට එන්නේ අඩුපාඩු කණ්ඩික තමයි. ඒ නිසා මේව මතක් වෙන්න වෙන්න පින්නසුන හිතේ ලොකු සතුටක් තමට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ සතුට නිසා ඉදනන්දති මේ ලෝකේ සතුට වෙනවා. පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමේ කියලා කියනවා. ජීවිත අවසානයේ ඒ ගැන හිතනකොට තමට ලොකු සතුටක් එනවා. අනිත් දේ තමයි පින්නතුනි බිහියෝ නන්දති සුගතින් ගතෝ බොහෝ සතුට වෙනවා සුගතියේ නැවත ඉපදෙලා. එනිසා බුදුහාඳුරන්ගේ පළවෙනි අනුශාසනාව උනේ සුගතිගාමි මාර්ගයේ ලෝකෙට දේශනා කරන්න. පින්නතුනි සමහර අය අකාලේ මැරුණොතින් අඩු වයසින් මැරුණොතින් බොහෝ දිනේ දුක් වෙනවනේ. අපේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ නංගි කෙනෙක් ළඟදී නැතුණු අවුරුදු 16ක් විතර ඇති. ඒ හාඳුරු හරියට දුක් වෙනවා නංගි නැතුණු එක ගැන. මොකද්ද මේ හාඳුරු කියන්නේ පින්නතුනි? අනේ මගේ නංගිට මට ධර්මයේ දී ගන්න බැරි වුණා කියලා. පින්නතුනි කෙනෙක් මැරුණොත් අපි දුක් වෙන ඕන මොකක් හින්දද? එයා විභාගේ පාස් වෙන්න බැරි වුණා හින්දද? එයාට විවාහ වෙන්න බැරි වුණා හින්දද කියලාද? නෑ පින්නතුනි කෙනෙකුට ධර්මයෙන් නොලැබුණොතින් ඒක තමයි ජීවිතේ ලොකුම පාඩුව. ඒ නිසා තමන්ට දරුවෝ ඉන්නවනම් දරුවෝ නෙවෙයි මුණුබුරු මිනිබිරියෝ ඉන්නවනම් තමන් ආදරය කරන අය ඉන්නවනම් එයා පුළුවන් තරම් එයාට ධර්මය දෙන්න. ඒ ඇත්ත එක පින්දහම් කරන්න. ඒ කෙනෙක් මිය ගියෝතින් සුගතිගාමී වෙන විදියට තමන්ගේ දෑතින්ම එයාට උදව් කරන්න. යම් කිසි කෙනෙක් මිය ගියපු වෙලාවකදී ඒ මිය ගියපු කෙනාගේ මරණ ගෙදරට අපි යනකොට ඒ මිනිය දකිනකොට පින්නතුනි අපට හැඟීමක් ඇති වුණොතින් අනේ මේ තැනැත්තා මාත් එක්ක පින්කම් කළා මේ කරපු පින්කම් නිසා මේ කෙනා බොහෝ විට සුගතිගාමි වෙලා ඉන්න පුළුවන් කියලා හිතුණොතින් ඔබට අර මල ගෙදර ඇවිල්ලා හුඟා අඬන අය හුඟා ගුණ කතන කියන අය මේ ඔක්කොමටම වඩා පින්නතුනි ඔබට කොයි වගේ හැඟීමක් දෙන්නේ කොයි තරම් සතුටක් දෙන්නේද පින්නතුනි යම් කිසි කෙනෙකුට කෑමක් ආහාරයක් දුනොතින් ඒක දවසයි දෙකයි යම් කිසි කෙනෙකුට ඇඳුමක් දුනොතින් ඒක අවුරුද්දයි දෙකයි කිසියම් කෙනෙකුට රැකියාවක් දුනොතින් විස්රාමනකම් විතරයි කෙනෙකුට නිවසක් දුනොතින් ජීවත් වෙලින කාලයටම නමුත් කෙනෙකුට ධර්මයේ දුනොත් කොහොමද පින්නතුනි මුළු සසරටම පින්නතුනි එනිසා බුදුහාමුදුරු දේශනා කරන ඔබ කැමැතිම ඔබ ආදරය කරනම අය ඉන්නවනම් ඒ අය ඔබ කියන දේ අහන සූදානම් නම් ඒ අයටත් මේ ධර්මය දෙන්න ඒ අයට ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබා දෙන්න ඒ ඇත්ත එක පින්දහම් කරන්න කියලා බුදුහාමුදුරු අපට ඉතාම කරුණාවෙන් දේශනා කළා. මොකද ඒ අය මෙතනින් ගිලිහුනොතින් අපට මෙතනින් මිස්සුනොතින් පින්නතුනි ආයි ඒ අය අපට හම් වෙන්නේ හුඟා කාලයකට පස්සේ. දැන් අද අපි මෙතන හමු වෙච්ච අය පින්නතුනි ලෝකේ හුඟා තැන්වලින් ආපු අය නෙමෙයි. අර ෆ්ලයිට් එකේදී අපි හමු වෙන කට්ටිය ටික ඒ වගේද තමයි මේ ෆ්ලයිට් එකක් වගේ තමයි පින්නතුනි මේ ඉන්න අවුරුදු 60 70 ලොකු කාලයක් නෙවෙයි. අර පැය 7 8 පැය 16 වගේ තමයි මේ කාලයක්. පින්නතුනි ෆ්ලයිට් එකෙන් බහලා ආයි ආපු තැන් වලට යන වගේ මේ අය තමන්ගේ ගෙදරින් දරුවෝ වෙන්න පුළුවන් ඥාතින්ගේ ඔක්කොම ෆ්ලයිට් එකෙන් බහලා යනවා ආයි. ආයි ගියාට පස්සේ පින්නතුනි ආයි හමු වෙන එක හිතන්නවත් බෑ. හරියට ලී කැබැල්ලක් දෙකට කඩලා මුහුදට දැම්මහම වගේ. ඒ දෙකයි එකතු වෙනවා කියලා හිතන්නවත් බෑ පින්නතුනි. මහා සාගරයට දැම්මම ඒ වගේ ඔබ ළඟ ඉන්න ස්වාමිය වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. ඒගොල්ලන් මෙතනින් ගිලිහුනොතින් පින්නතුනි ආයි සසර ඇතැමිට නිවන් දකිනකම්ම හමු වෙද්දන්නේ. ඒ නිසා හමු වෙච්ච මොහොතේ පින්නතුනි පුළුවන් තරම් කෙනෙකුට උදව්වක් කරන්න. දිනු වෙන පොඩි හරි දෙයක් කරන අඩු ගානේ වතුර බෝතලයක් හරි දෙන්න කෙනෙකුට. ඒක වුණත් ලොකු දෙයක්. පොඩි දෙයකින් හරි අනිත් කෙනෙකුට උපකාරයක් වෙන්න. ඒක තමයි ජීවිතේ ලොකු සතුටක්. ඒ වගේම ආයි සසරේ දියගල මුණ ගැහුණොත් එයා නැවත ඔබට උදව් කරනවා. ඒකට ලොකු ආසියක්. ඒ වගේම අනිත් පැත්තත් නේ. වැඩ දඩ කළා තියුණොත් ඒවටත් අල්ල ගන්නවා නේ. අමතක කරන්න එපා. පින්නතුනි මෙන්න මේ සුගතිගාමි වෙන මාර්ගයේ බුදුහාඳුර අපට මුලින්ම දේශනා කර ඒකට කියනවා සග්ග මග්ග කියලා. ස්වර්ග මාර්ගයේ දි හෙවන්ලි පැත්. පින්නතුනි දෙවනි මාර්ගයේ බුදුහාඳුර දේශනා කළා මොක්ඛ මග්ග කියලා. මෝක්ෂ මාර්ගයේ නිවන් මඟ deliverance path. මේක තමයි පින්නතුනි වැදගත්ම liberation path කියලා කියනවා, freedom path කියලා කියනවා. පින්නතුනි මේ දෙවෙනි පියවර තමයි වැදගත්ම දේ. පින්නතුනි හොඳ කල්පනාවෙන් අහන් ඉන්න, අද අපි මාතෘකා හැටියට තෝරගත්තු මේ සූත්‍රය මෙන්න මේ නිවන් මඟ මෝක්ෂ මාර්ගයේ විස්තර කරන සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ දේශනා කළා, බුද්ධිමත් කෙනෙක් නම් ඔබ බුද්ධිමත් නම් අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණේ මොකද්ද කියලා. ඔබ බුද්ධිමත් කෙනෙක් නම් ඔබ දුරු කරන්න ඕන නම් දුරු කරන්න ඕන මොකද්ද කියලා. ඔබ බුද්ධිමත් කෙනෙක් නම් වඩන්න ඕන නම් වඩන්න ඕනේ මොකද්ද? ප්‍රැක්ටිස් කරන්න ඕන නම් මොකද්ද ප්‍රැක්ටිස් කරන්න ඕන? ඔබ බුද්ධිමත් කෙනෙක් නම් සාක්ෂාත් කරන්න ඕන නම් කුමක්ද සාක්ෂාත් කළ යුත්තේ කියලා. පින්නතුනි කාරණා හතරක් මේ සූත්‍රයෙන් දේශනා කරනවා. මේ සූත්‍රයෙන් හරියට තේරුම් ගත්තොත් පින්නතුනි අද වෙසක් උත්සවයේ නියම ලෙසම අපි සැමරුවා වෙනවා. පළවෙනි කාරණේ තමයි පින්නතුනි බුද්ධිමත් කෙනෙක් නම් අවබෝධ කරගත යුතු ප්‍රධානම දේ මොකද්ද? ඔව්, කුසල් අකුසල් කියන දේවල් ලෝකේ බුද්ධෝත්පාද කාලේ නැති කාලවත් මිනිස්සු තේරුම් ගන්නවා. ඔය චතුරාර්ය සත්‍යයේ ඉතාම වැදගත්ම කරුණ තමයි බුදුහාමරෙන් දේශනා කළේ. ඒ හතරෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතරෙන් දුක්ඛ සත්‍යය තමයි තේරුම් ගන්නට ඕනේ. ඒ දුක්ඛ සත්‍යෙත් මොනවද දුක කියලා ඇත්තටම කියන්නේ? කෙනෙකුට හිතන්න පුළුවන් මහලු වීම, ලෙඩ වීම මේව දුකේ කියලා. ඒව පිණිසු ලෝකේ සාමාන්‍ය කෙනෙකුටත් තේරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෙඩවීම, මහලවීම, මරණය දුකයි කියලා අවබෝධ කරගත්තේ කවද්ද? සතර පෙර නිමිති දැක්ක වෙලාවේ, ගිහිගෙන් නික්මෙන්නත් කලින් තමයි බුදුහාඳුරෝ මේව දුකයි කියලා අවබෝධ කරගත්තේ. එහෙම අවබෝධ කරගත්තු බුදුහාඳුරෝ තමයි බුදු වෙලා පළවෙනි ධර්ම දේශනාවේ දේශනා කළේ, පුබ්බේ අනුනුස්සතිසු ධම්මේසු චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විඤ්ඤා උදපාදී කියලා. මට පෙර නොයසෝ විරෝ දහමක්, අලුත්ම දහමක් පහළුණා, අලුත්ම දහමක් අවබෝධ වුණා කියලා. එහෙනම් පින්නතුනි අර චන්නේ මතියගෙන් දැනගත්තු දෙයමද මේ අවබෝධ කරගත්තේ? නෑ පින්නතුනි, ඒකනේ අවබෝධ කරගත්තේ. ඊට වඩා ගැඹුරු දෙයක් බුදුහාමර අවබෝධ කරගත්තා. ධම්මචක්ක සූත්‍රයේදී ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ කියලා අන්තිමටම දේශනා කරනවා සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා. පින්නතුනි මෙන්න මේක තමයි දුකිය අවබෝධ කරගත යුතුම කාරණය. If you are an intelligent person, Buddha says the main thing that we have to understand the five aggregates. පංච උපාදානස්කන්ධය තමයි බුද්ධිමත් කෙනෙක් හැටියට අවබෝධ කරගත යුතු ප්‍රධානම දේ. පින්නතුනි මේක තමයි ඇත්තටම අපේ ජීවිතයේ තියෙන දේ. අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට මේ ඉන්ද්‍රිය හයෙන්ම අපි යම්කිසි අත්දැකීමක් ලබනවා නම් ඒ මොකද ලැබුවේ? ඒ දෙකේ යටින් තියෙන පිණුතුනි මෙන්න මේ පහ. මේ පහේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි රූපයක් දකින්නේ, ශබ්දයක් අහන්නේ, ගඳ සුවඳක් විඳින්නේ, රසයක් බලන්නේ, ස්පර්ශයක් මොකක් හරි දෙයක් ආවනම් එක ඉන්ද්‍රියකින්. පින්නතුනි ඉන්ද්‍රියක් ඉන්ද්‍රියන් හයක් තිබුණට එක ඉන්ද්‍රිය එක විටක ක්‍රියාත්මක වන්නේ. මේක දැන් වේගයේ වැඩි නිසා අපට හිතෙන ඔක්කොම එකට ඒගෙලෙන. දැන් මේ හාමුදුරන්ගේ දිහා බලාගෙන බණත් අහනවා, කොටේට හේතු වෙලා ඉන්නේ, හඳුන් කුරු සුවඳත් එනවා, කටේ මොන හරි චුංග මෙහෙකුත් තියෙන. දැන් ඔක්කොම එකට ඒගෙල අපි හිතන් ඉන්නේ නේ. පින්නතුනි මේ ඔක්කොම එකට තිබුණට අර වේගෙන් එක තැන තියෙන බල්බ් හයක් නිවිනිවි පත්තු වෙනෝ වගේ වේගෙන් එකක් නිවෙන එකක් පත් වෙනවා, මෙහම හය වේගෙන් යනවා වගේ. මේ හය තිබුණට පින්නතුනි එක මොහොතක එක ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වන්නේ. හැබැයි එකක් ක්‍රියාත්මක වුණත් ඒ මොහොතේ පින්නතුනි මේ පංච උපාදානස්කන්ධයම ෂණිකව ඒ මොහොතේ හට ගන්නවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. රූපය කියන්නේ භෞතික දෙයක්, මේ පේන රළු දෙය විතරක් නෙවෙයි පින්නතුනි, උපාදාය රූප කියලා සියුම් රූපක් තියෙනවා. වේදනා කියලා ෆීලින්ස් තියෙනවා, ෆෝම්ස් ෆීලින්ස්. ඊට පස්සේ සංඥා කියලා තියෙනවා, සංඛාර කියලා තියෙනවා, මෙන්ටල් ෆෝමේෂන්ස් ඇන් විඥාන කොන්ෂස්නස්. මේ පහේ එකතුව තමයි පින්නතුනි කිසියම් අත්දැකීමක් ලැබුණා කියලා කියන්නේ. එතකොට මේ අත්දැකීම ලබනකොට පින්නතුනි ස්වභාවය මොකද? දැන් මේ වීදුරුව බලලා මම මේ රෙකෝඩරේ දිහා බලනකොට මේ අත්දැකීම සම්පූර්ණව අවසන් වෙතනි. ඊට පස්සේ අලුත් අත්දැකීමක් මෙන්නේ. මේ හැම එකක්ම අත්දැකීම ඒ මොහොතේ හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. නමුත් නිරුද්ධ වුණත් අපේ තියෙන අවිද්‍යාව නිසා ඒ නිරුද්ධ වෙච්ච එකට නවතින්නේ නැහැ. ඒව එහෙම්ම තියෙන හැටියට ගන්න. ඔක්කොම ෆයිල් ඕපන් කරගන්නවා අපි මෙහි අභ්‍යන්තරේ. පින්නතුනි මෙන්න මේක තමයි දුක කියලා කියන්නේ. ඒතොර මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් තමයි මෙන්න මේ පහ ගැන අවබෝධය ලැබීම තමයි පින්නතුනි ලෝකේ අධ්‍යාපනයේ ඉහළම තත්ත්වය බුදුදහමෙන් කියන්නේ. අපි හිතන්න පුළුවන් වෛද්‍ය විද්‍යාවේ මොකක් හරි අමාරුම රෝගයකට ප්‍රතිකාරයක් හොයාගන්න එක දක්ෂතාවය කියලා. ස්ටීවන් හෝකින් වැනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඈතම ගැලැක්සි එක තියෙන අලුත් ගැලැක්සියක් හොයාගන්න, ඈත යුනිවර්ස් එක තියෙන අලුත් ගැලැක්සියක් හොයාගන්න එක කියලා. ස්ටීවන් ජොබ්ස් වැනි කෙනෙකුට හිතෙන්න පුළුවන් අලුත්ම ඩිවයිස් එකක් හදන එක කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මුහුදු පතුලෙහි මෙතෙක් හොයාගන්න බැරි වෙච්ච අලුත්ම සත්‍යය හොයාගැනීම කියලා. ජියෝග්‍රැෆි වලින් කෙනෙකුට කියන්න පුළුවන් පස්සේ අලුත්ම දෙයක්, අලුත්ම පස්සේ හෝ ඛනිජ සම්පතක් හොයාගැනීම කියලා. මේවත් වෙනස ලෝකේ අමාරු දේවල් තමයි. නමුත් මේ අතුරින් පින්නතුනි අධ්‍යාපනයේ ඉහළම දේ හැටියට කිසියම් අධ්‍යාපනයක් තමන් ලැබුවොත් ඒ ලබන අධ්‍යාපනයේ පින්නතුනි තමන්ගේ කෙලෙස් අඩු වෙන්නට ඕන, තමන්ගේ මානසික සුවය වැඩි වෙන්නට ඕන, තමන්ගේ දුක් පීඩා අඩු වෙන්නට ඕන. ඒක තමයි සැබෑ අධ්‍යාපනය කියලා කියන්නේ. බුදුදහමේ කුමන කාරණයක් කුමන දේශනාවක් ඇහුවත් පින්නතුනි අන්තිමේදී අපේ මානසික දුක් පීඩා අඩු වෙන්නට ඕන. ඔබ බුදුබණ නම් අහන්නේ ඒ ඇහිමේ ප්‍රධාන ප්‍රතිඵලයක් වෙන්නට ඕන. ඔබේ සිතේ තියෙන රාග ద్వේෂ මොහ අඩු වෙන්නට ඕන. නැත්නම් අපි කොයිතරම් විචිත විදියට බණ කිව්වත් වැඩක් නැහැ. අපිට දක්ෂ දේශකයෙක් කියලා බහැලෙන්න පුළුවන්. වෙන දෙයක් නැහැ. පින්නතුනි ධර්මදේශකෙක් හැටියට සාර්ථක වෙනවා කියලා කියන්නේ අහන පින්නතුන්ගේ රාග ద్వේෂ මොහ අඩු වෙන්නට ඕන. ඒ අහන බණින් පින්නතුනි මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ පෙර නොතිබී හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙනවා, නැවතේට අනාගතයට යන්නේ නැහැ. උදාහරණයක් ඇටින් අපි කණ්ණාඩියක් ළඟට යනකොට අපි නිතරම ගන්න උපමාව මේක. මේක වා ධර්ම කාරණා විස්තර කරන්න ගන්න පුළුවන් උපමාව තමයි කණ්ණාඩි උප උපමාව. අපි කණ්ණාඩියක් ළඟට යනකොට මුහුණ බලන කණ්ණාඩියක් ළඟට යනකොට අපේ රූපේ බලන්න පින්නොත්නේ අපි යන්න කලින් ඒ රූපය තිබුණද එතන? යන්න කලින් ඒ රූපය එතන තිබ්බේ නැහැ. ගිහිල්ලා අපි අයින් වුණාට පස්සේ එතන රූපේ ඉතුරුද? ඉතුරු වෙන්නේ නැහැ. පින්නොත්නේ හැබැයි එහෙම ඉතුරු නොවුණා කියලා දැන් උදේ ගිහපු කණ්ණාඩිය ළඟට අපි සවස නොගිහලා ඉන්නවද? ආයි යනවා නේද? ආයි මොන බලන්න ආයි යනවා. හැබැයි පින්නතුනි ඒ කණ්ණාඩියේ නිර්මාණය වෙච්ච රූපේ ගැන අපට දුකක්, බයක්, සැකක් තියෙනවද? අනේ ඒ රූපේ උදේපෙනිච්ච රූපේ කරාබු දෙක කවුරුවත් ගලව ගන්නේද දන්නේ නැහැ. දැන් ආපු වෙලාවේ ඈ ඒ රූපේ හොඳට පීරපු කොණ්ඩේ දැන් අවුල් කළාද දන්නේ නැහැ කවුරුවත් කියලා. එහෙම ඔබට දුකක් පීඩාවක් ඇති වෙනවද? අපිට කවදාත් එහෙම දුකක් නැහැ. ඇයි ඇති නොවෙන්නේ පින්නතුනි? අපි දන්න වේක කලින් තිමිච්ච දෙයක් නෙවෙයි, නැවත ඉතුරු වෙන දෙයක්වත් නෙවෙයි. හැබැයි ඒක ඒ මොහොතේ නිර්මාණය වෙන දෙයක් කියලා. පින්නතුනි මේ සිද්ධාන්තයම තමයි අපේ ජීවිතයේ මෙතෙක් සිද්ධ වෙච්ච හැම අත්දැකීමකම ලක්ෂණය. අපි ඇසෙන් රූපයක් දැක්කනම්, කනෙන් ශබ්දයක් ඇහුවනම් මේ ඔක්කොම දේවල් ලක්ෂණේ පිනතුණු ওই සිද්ධාන්තයම වුණේ. බලන්න අර කණ්ණාඩියේ ළඟටම අපි අපේ ගෙදර ඉන්න සුරතල් සතාත් එක්කන් ගියානම්, බල්ලා හරි පූසා හරි අපි එක්කන් ගියානම් ඒ සතාට කොයි වගේ හැඟීමක් දෙන්නේ කණ්ණාඩියේ ළඟදී? එයා හිතෙන්ද ගියාට පස්සේ ලොකු ෆයිට් එකක් නේ. එයා හිතන ඇතුලේ කවුරු හරි ඉන්නවා, යන්න කලින් හිටියා, ආවට පස්සේ තැදලා ගත්තා, තායි බලනවා තෙන්න ගිහිලා නේද? එයාට ලොකු ප්‍රශ්නයක් ඉතුරුණා. පින්නතුනේ අපට ප්‍රශ්නයක් ඉතුරුනේ නැහැ, අපට කෙලෙසක් ඇතර ඉතුරුනේ නැහැ. නමුත් අර සතාට ප්‍රශ්නයක් ඉතුරුණා. ඇයි එතන ප්‍රශ්නයක් ඉතුරුනේ? ඉතුරුනේ පින්නතුනේ අර නොදැනීම නිසා, අවිද්‍යාව නිසා. අපටත් පින්නතුනේ අපේ මනසේ යම්කිසි ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඉතුරුලා තියෙන මොකක්ද? අවිද්‍යාව නිසාමයි. පින්නතුනේ මේ අපි ජීවිත කාලය තුලදීම ලැබපු අත්දැකීම් ටික තාම ඉතුරු වෙලා තියෙනවා. ඒ ෆයිල් එක ගෙවලෙම ක්ලෝස් වුණා. නමුත් ක්ලෝස් කළා තාම කබඩ් එකේ අපි තියාගෙන ඉන්නවා. කබඩ් එකේ නකමන්නේ ඔළුවේම තියාගෙන ඉන්නවා. එන්න එන්නම ෆයිල් ගන්න වැඩි වෙනවා. බර වැඩි වෙනවා. ඒ නිසා තමයි පිනතුනි බලන රෑ නිදාගත්තට පස්සේ රෑ නිින්දෙන් හීන පේනවනේ නේ. මොනවද පේන හීන? දැන් අපි යන ගමනක් යනවා. අපේ පරණ යාළුවෙක් එක්ක ගමනක් යනවා. ගමනක් යනකොට ඔබ කැමතිම හෝටලෙකුත් ඔන්න හම්බ වෙනවා. ඒ හෝටලෙන් කැමතිම කෑමකුත් කනවා. යනකොට ඔන්න වාස්සියෙකුට හරි බල්ලෙකුට හරි කැමති නම් බල්ලෙකුත් පේනවා හරි යන ගමනේ. ඔබ දැකපු බල්ලෙකුත් පේනවා. ඒ අතර කෙනෙක් මගේ දිමුණ ගහන යාළුවෙක්. ඉස්කෝලේ ගිය කාලේ යාළුවෙක්. ඈ ඔහොම ඔහොම මොන ගැහෙලනෝ පිනතුනි එනකොට ඇතැම් මිට ගෙදර බල්ලත් බුරනෝ. එතකොට නැගිටලා බලන මේ ගෙදරම බල්ල තමයි දැන් බුරන්නේ ඔන්න ඊට පස්සේ. හීනෙන් අවදි වෙනවා. පින්නතුනි බලන්නේ මේ හීනේ දැකපු කාරණා ටික. ඇතැම් මිට ඔබ ඉස්කෝලේ යන කාලේ හිටපු යාළුවෝ දැන් ජීවතුන් අතර ඇත්තෙත් නැහැ. ඒ වගේම ඔබ ගිහපු ඒ හෝටලේ තියෙන පළාත නෙවෙයි දැන් ඉන්නේ. ඇතැම් මිට ඔබ කාමරේ යමනාපේච්ච කෙනෙක් හම්බුණා නම් ඒ යමනාපේච්ච කෙනා දැන් ජීවතුන් අතර ඇත්තෙත් නැහැ. ඔබ කැමැතිම සතා දැක්කා නම් ඒ සතා කැමති දැන් වෙනත් රටක ඉන්නේ. පින්නතුනි මේ ඔක්කොම ටික එකම ලයින් එකකට තිබ්බා. ඇයි මේ තිබ්බේ පින්නතුනි? අර ෆයිල් ක්ලෝස් වෙලා නැහැ නේද ඒකයි. ඔක්කොම ටික තාම තියෙන ඕන මොහතක පින්නතුනි මේ අරමුණකින් නැවත සසර භවයට යන්න පුළුවන් මේ. මේකයි මේ කියන්නේ. පින්නතුනි ඔබ දන්නවද රහත් වුණාට පස්සේ සිහින පේනවද? රහත් වුණාට පස්සේ සිහින පේන්නේ නැහැ. යාගේ සැබෑ ජීවිතයත් සිහිනයත් එකක් බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේක පින්නතුනි අපි අද යම් කිසි දෙයකට ආසා නැහැ කියලා කියනවා. මට නම් කිසිම ආසාවක් නැහැ කියලා කියනවා. නමුත් පින්නතුනි ඕන මොහොතක යටි හිතේ තියෙමිලා ඒ ආසාව ඉස්මතු වෙන්න පුළුවන්. උදාහරණයක් කියන්නද මං? කලිනුත් ඇටමිට මේක කියලා තියෙනවා. පින්නතුනි අපි ගම්මු අපේ ගෙදර අයිනක තියෙනවා ලොකු ලී කොටකොටයක්. ඒ ලී කොටේ අසුචි ගෑවිල පණුවෝ ඉන්න ලී කැලක් මේ තියෙන ලී කොටයක් තියෙනවා. දැන් කියනකොට මොන මෙහෙ වෙනවනේ. ඔව් පණුවෝ එහෙ පණුවෝ ඇක්කරෙන්නේ දැන් අසුචින ලී කොටයක් තියෙනවා. මේ ලී කොටේට ඔබ ආසද? ඔබ කැමතිද? කැමති නෑ. ඔබට ඕන වෙනවද මේක? ඔබ අල්ලනවද මේක? නෑනේ. කවදාවත් අල්ලන්නේ නෑ. හරි. පින්නතුනි බලන්න ඔබ යම් කිසි දවසක ඔබ ගඟක ගහගෙන යනවා නම් ලොකු සැඩ පහරකට අහුවෙලා ඒ ගඟ අයිනේ තියෙන මේ ලී කොටේ විතරනම් පින්නතුනි ඔබ දැන් කියපු කාරණේ ඇත්තද? ඔබ පින්නතුනි එක අතින් නෙවෙයි දෙකෙම බදාගන්න මේ පණුව වෙන ලී කොටේ ඔබේ දාට. පින්නතුනි මේක තමයි ජීවිතය අර්ථය. අද අපි යමකට ආසා නැහැ කියලා කිව්වට පින්නතුනි ඕනෑම මොහොතක ඒ අවස්ථාව යෙදිච්ච ගමන් අපි ඒකට ආසා කරනවා. මෙන්න මේක තමයි පින්නතුනි කෙලෙස්වල ස්වභාවය. මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය. ඒ නිසා තමයි පින්නතුනි සසර භවයේ ස්වභාවය මෙන්න මේක. අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගන්නකම් මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය තේරුම් ගන්නකම් අපේ මේ ඇලීම නතර කරන්න බෑ. මරණාසන්න මොහොතේ දැම මෙඩ එක ගිනි දැල්ලකට පේන්නේ. ඒ ගිනි දැල්ලට ආසා කළා. ගිනි දැල්ලත් එක්ක අපි කොහටද යන්නේ? ඔය ඉපදෙන්න පල්ලේ ආස්ථානෙක ඉපදෙන්නේ. මරණාසන්න මොහොතේ ලස්සන මල් පොකුරක් ඒක අවිරුවන්නේ සෑයට පූජා කරමු මල් පොට්ටුවක් අපට පේන්නේ. ඒකත් අපි ඇත්තේ මවිද්‍යාවෙන් අරන් එන්නේ. ඒ මලත් එක්ක මැතමර දිවි ලෝකෙට යන්නත් පුළුවන්. හැබැයි මේ දෙකම සසර පිනතුනි. බුදු දහමෙන් කියන්නේ අර ගිනි දැල්ලත් මල් පොකුරත් දෙකම අත්හරින විදිහ දර්ශනයක් කියන්නේ. මුලින් අපිට කියන්නේ ගිනි දැල්ලා අත්හරින විදිය මාර්ගයේ සුගතිගාමි මාර්ගයෙන් කියලා අන්තිමට පින්නතුනේ අර දෙකම දුර වෙන විදිහේ හරි දර්ශනයක් සම්මා සතියක් සහ ප්‍රඥාවක් අපිට බුදුදහමෙන් දේශනා කරනවා. පින්නතුනේ මෙන්න මේ මාවතේදී තමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ තමයි පින්නතුනේ ඇත්තටම අපේ ජීවිතයේ අපි තියෙන දේවල්. අපට බාහිරට මේක පේන්නේ නැහැ. මේ පහ අරගෙන බන්දේසියක් උඩ තියලා මෙන්න රූපේ මේක වේදනා මේක කියලා වෙන් කරන්න බෑ. මේ ටික පින්නතුනි නුවණින් තේරුම් ගන්න ඕන කාරණා මේ. දැන් බලන්න අපි ගෙදර තේ එකක් හැදුවා කියමු කෝපි එකක්. මේ කෝපි එකේ උණු වතුර තියෙනවා, සීනි තියෙනවා, කෝපි තියෙනවා. මේ අපිට වෙන් කරන්න හැකියාවක් තියෙනවද? වෙන් කරන්න බෑ. ආපියක් බලන්න පින්නතුනි අද උදේටම හිතන ආපනේ දාමුනේ. ඔව් ආපිය තමයි මේට පොල් කිරි තියෙනවා, තෙල් තියෙනවා. පීටි තියෙනවා ලුණු තියෙනවා පුළුවන් ද වෙන් කරන්න? වෙන් කරන්න බෑ පිනුත්. ආප්පේ කියන දේ විතරයි අපිට තේරෙන්නේ. නමුත් අපි නුවණින් දන්නවා කනකොට අද ලුණු නම් අඩුයි ටිකන්නේ. ඔව් ආප්පේට ලුණු අඩුයි කියලා දන්නවා. ආප්‍යහා ලස්සනයි කියලා මේ ඔක්කොම ටික පින්නතුනේ අවසාන රිසල්ට් එකේදී අපි දැක්කට අපිට මේව යටින් වෙන් කරන්න බෑ පින්නතුනේ. නමුත් මේ ටිකේ එකතුවක් තමයි මේ ආපේ කියලා කියන්නේ. මේ බුදු පිළිමය ගත්තත් මේ පහන ගත්තත් මං කියන දේ මේ ඇහෙන දේ ගත්තත් මේ සියලුම අත්දැකීම් වල යටින් යන්නේ පින්නතුනේ ආර්කේ කන්ටෙන්ට් එක වගේ අපේ ජීවිතයේ මෙන්න මේ පංච උපාදස්කන්ධය මේ යටින් යන්නේ. ඒතර මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් පින්නතුනේ තේරුම් ගන්න ප්‍රමාණයට පින්නතුනේ අපි එතනින් නවතින්නේ නැහැ. ඒත් එක්කම පින්නතුනේ නුවණැති පුද්ගලයෙක් විසින් ප්‍රහීන කලියුතු කාරණා දෙකට යනවා අපි. පංච උපාදානස්කන්ධයේ තේරුම් ගැනීම කියන්නේ පින්නතුනේ මොකක් තේරුම් ගැනීමද? බොහොම හොඳයි. දුක්ඛ සත්‍ය තේරුම් ගැනීම බොහොම හොඳයි. පින්නතුනේ චතුරාර්ය සත්‍යෙන් දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීම මාර්ගයෙන් මේ හතරෙන් එකක් තේරුම් ගත්ත ප්‍රමාණයට අනිත් හතරේ දුරක් ඔබ ගිහිල්ලා. ආයි පෙරපසු නොවේ මේ මාවතෙත් ඔබ යනවා. ඉදිරියට නවත්තන්න බෑ. පින්නතුනේ ගහක් මුලට කෝර දානකොට අමුතුවෙන් ගහේ මල් එන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. පින්නතුනේ ගහේ මුලට දාන පොර ටික වගේ තමයි පංච උපාදස්කන්ධයේ තේරුම් ගන්න දරන උත්සාහය තුළින් පින්නතුනේ අවිද්‍යාව සහ භව සංහා කියන දෙක. ඉග්නොරන්ස් එකයි ලස්ට්ෆුල් ඩිසයර් එකයි දුර වෙනවා. ග්‍රීඩ් එකයි දුර වෙනවා. කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ මේක මේ මොහොතේ ඇති වෙන දෙයක් කියලා දැනගත්තොත් පින්නතුනේ ඔබට කණ්ණාඩිය මෙහාට එනකොට ඒ ගැන ආශාව දුරු කරන්න හෝ කණ්ණාඩිය ගිහිල්ලා අල්ලන්න හෝ කණ්ණාඩිය බදා ගන්න හෝ කවදාවත් අපට ආශාවක් ඇති වෙනවද? පින්නතුනේ කණ්ණාඩියෙන් බලන රූපේ බලන එච්චරයි. කණ්ණාඩිය අල්ලන්න යන්නවත් කණ්ණාඩිය බින්නවත් ඒක බදා ගන්නවත් යන්නේ නැහැ. කෙනෙක් දැක්කහම දකින්නවා මේ අම්මා, මේ තාත්තා, මේ නංගි. කතා බහ කරන උදව්වත් වෙනම් කරනවා. අසනීපනම් ඔළුව අත ගන්න තැල් ටිකක් උනත් ගන්නවා. ඒක නෑ. ඒක නොකර ඉන්නේ නෑ. පින්නතුනේ ඒ හැම දෙයක්ම කරන්නේ ඉතාම අවබෝධයෙන් ඉතාම සිහියෙන් යා කරන්නේ. එයාගේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. කණ්ණාඩියේ ළඟදී පේන රූපේදී අපි ලස්සනට කොණ්ඩේ පීර ගන්නවා, මූණේ තියෙන කෑලි තියෙනම් අයින් කර ගන්නවා, කුයර දානවා, ඔක්කොම අපි කළත් අපට ඒ රූපේ නිසා පින්නතුනේ ඒ රූපේ ඉතුරු වීම ගැන අපට දුකක් ඇති වෙන්නේ නැහැ. රූපේ දැකලා අනේ දැන් මහලු වෙනයි කියලා දුකක් ඇති, ඒක වෙනම කතාවක්. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ඒ රූපේ ඉතුරුනා කියලා පින්නතුනේ ඒකෙන් දුකක් තමයි හටගන්නේ නැහැ. ඒකට තියෙන අවිද්‍යාව දුරු වෙලා, ඒකට තියෙන ආශාව ඉබේම දුරු වෙනවා. මේ අවබෝධය ලැබිච්ච පමණට අනේ මේකට ලෝභය නැති කරන්න ඕනේ කියලා කතාවක් නැහැ. දැන් අපි මග තොටේදී අපිරිසුදු දෙයක් දැක්කොත්, ඉතින් අපි කියමු අසුචි ගොඩක් කියලා. අසුචි ගොඩක් දැක්කොත් අපිට මෙනෙහි කරන්න ඕන අනේ මේ අසුචි අසුචි අසුචි කියලා. අපිට බැරි වෙනත් අපි අතින් ගන්නවද ඒක? අමතක වෙලා තනන් සාකුවේ දාගන්නවද? පින්නතුනේ කවදාවත් වෙන්නේ නැහැ. ඒක දකින්න කොටම දන්න පෙරපස නොවි මේක තත්ත්වය මේකයි කියලා. ඒ වගේම තමයි පින්නතුනේ මේ රූපයේ දකිනකොටම මේ සම්පූර්ණ සිද්ධියම තමන්ට පේනවා මේ දකින්නේ මේකයි කියලා. මේ මොහොතේ හටගත්තු මේ පංචමස්සන්දේ ඇහෙන් දැකලා හෝ යාගේ හඬහලා හෝ මේ කුමන දෙයකින් හරි වෙන්න පුළුවන්. දැන් අපේ අම්මගේ අම්ම ගැන කියමු. එතකොට දැන් අම්මා අපි කිමු තම ජීවත් වෙනවා කියලා. දැන් අම්මගේ මොකක් හරි කතාවක් රෙකෝඩ් කරපු එකක් තියෙනවා. ඒ වගේම අම්මගේ පින්තූරයකුත් පේනවා. එතකොට අම්මා ඇත්තටම දැන් මෙතන ඉනවා. අම්මා අතිනොත් අල්ලන්න පුළුවන්. අම්මගේ සුවඳක් අපට යම් කිසි මට්ටමකට දැනෙනවා දැන්. පින්නතුනේ මේ දේවල් ටිකෙන් කොතනද සැබෑ අම්මා ඉන්නේ? අර රෙකෝඩ් කරපු එකේ කියන කොටත් කියන මේ අම්මා කියලා. පින්තූරේ දකින කොටත් කියන මේ ඉන්නේ අම්මා කියලා. අල්ලන කොටත් දකින මේ අපේ අම්මා මේ ඉන්නේ කියලා. අම්මගේ සුවඳන කොටත් දැනෙනවා අම්මා කියලා. කොතනද ඇත්තේ මම ඉන්නේ? ඔය පින්නතුනේ මේ කුමන හෝ ඉන්ද්‍රියකින් ඒ ගත් තෝ අදහසයි මේ පංච උපාදස්කන්ධයයි මේ අම්ම කියලා අපි අරන් ඉන්නේ. එතකොට අම්ම කියලා මේ පේන අම්ම සැබෑ අම්මම වෙන්න ඕනේ නැහැ. දැන් සිහිනේදී අපට අම්ම පේනකොට සැබෑ අම්ම විදියටමයි පේන්නේ. අම්මගේ පින්තූරේ දකින්නකොට මේ අම්මමයි ඉන්නේ කියලා තමයි බලන්නේ. අම්ම දුරකථනයෙන් කතා කරනකොට මේ අම්මමයි මේ හඬ කියලා බලන්නේ අපි. පින්නතුනේ කොතනින් ගත්තත් මේ අපි බාහිරට තමයි මේක යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් බාහිර නෙවෙයි, බාහිර දේවල් ආශ්‍රයෙන් අපේ හිතේ හටගන්නා වූ මේ සංකල්පනාවයි පින්නතුනේ අම්මා කියලා අපි මේ අරන් තියෙන්නේ. ඒ සංකල්පයේ මේ මෙමරි එකේ රෙකෝඩ් වෙලා තියෙන්නේ එහෙම නැත්නම් ඒ වෙලාවේ හත්තරන්නේ. අපේ මනසෙහි සිතේ හැකියාවක් තියෙනවා සති කියන සිතුවිල්ලෙහි ලක්ෂණයක් තියෙනවා. සති කියන ලක්ෂණයක් තියෙනවා හිතේ. ඒ සතියට ඕනම වෙලාවක් අතීත දෙයක් නැවත සිහිපත් කළ දෙන්න පුළුවන්. ඒක මනසේ තියෙන හැකියාවක්. මෙමරි කියන එක මනසේ තියෙන හැකියාවක්. ඒක මේ ජීවිතේ නෙවෙයි කල්ප ගානක කලින් දෙයක් මෙනෙහි කළ දෙන්න පුළුවන් ආයි. ඒක කොහෙවත් තැම්පත් වෙලා නැහැ. මනසේ තියෙන හැකියාවක්. දැන් මේ ශබ්දය මේක නිසා ඇති වෙනවා. හැබැයි මේක තැම්පත් වෙලාද? ශබ්දය තියෙන්නේ. ශබ්දය තැම්පත් වෙලා නැහැ. හැබැයි මේ හේතු ටික නැත්තම් ඇති වෙන්නේ නැහැ. අර හේතු ටික ඇති වෙන තැනදී ඕන වෙලාවක අතීත සිද්ධියක් නැවත ගන්න පුළුවන්. අපි ඒ සිද්ධිය ගන්නකොට අපේ අවිද්‍යාව නිසා අපි කෙලින් මේ සිද්ධියට යනවා අපි. දැන් කවුරු හරි බැනපු කෙනෙක් මෙතෙන්ට එනකොට ඔබට ජීවිතේ ලොකුවට බැනපු කෙනෙක් එනකොටම මොකද වෙන්නේ? දැන් මේ බනහහා ඉන්නේ. එනකොටම යනවා සිද්ධියටනේ. පිනුතුනේ මතකේ නෙවෙයි ගැටලුව. මතක් වෙනකොටම ඒ සැබෑ සිද්ධියට අපි යනවනම් අන්න ඒ සිද්ධිය තුල ජීවත් වෙනනම් අන්න ඒකයි අවිද්‍යාව. ඒකයි දුකට හේතුව. බුදුදහමේ මතකේ අඩු කරන්න කියලා නැහැ. බුදුදහමේ සම්පූර්ණම තියෙන්නේ සතිය දිනු කරන වැඩ පිළිවෙලක්. සතර සතිපට්ඨානය කියන්නේ ඒක. සතිය දිනු කරන්න පින්නතුනි මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා පින්නතුනි. රහතන් වහන්සේගෙන කොට පින්නතුනි හිත දිනු කරන්න කුඩා කාලේ ඉඳන් ඔක්කොම මතක් කරගන්න පුළුවන්. රහතන් වහන්සේගෙන උට මව් කුසේ හිටිය කාලයත් ඔක්කොම මතක් කරගන්න පුළුවන්. අවිඥාලාභී රහතන් වහන්සේගෙන උට මහා කල්ප 500ක් ආපස්සට එක දිගට සිහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තියෙන පින්තුණි සීමාන්තිකව සසර ඕනමාත්ම භාවයක් ක්ෂණිකව සිහි කරන්න පුළුවන්. නමුත් ඒ මතක් වෙනකොටම දන්න මේ සැබෑ සිද්ධිය නෙවෙයි. දැන් මේ මොහොතේ අලුතෙන් මේ සතිචෛතසිකේ නිර්මාණය වුණා කියන චෛතසිකේ ස්වභාවය තේරුම් ගන්න කරන්න. සරුත් හාඳුර අම්මට බණ කියන්න ගියා. අම්මා මතක් කරගෙන ඒ අම්මා සොයාගෙන ගියේ කලින් හිටිය අම්මා බලන්න නෙවෙයි. ඒ මොහොතට නිර්මාණය වෙන අම්මා බලන්න යන්නේ. දැන් ඔබ කන්නාඩිය ළඟට යන්නේ. ඔබ දැන් අද ගිහිල්ලත් යනෝනේ හවස කන්නාඩිය ළඟට සමහරටනේ. ඒ යනකොට ඔබ යන්නේ කුමක් සොයාගෙනද යන්නේ? ඔබ උදේ ගිහපු කන්නාඩිය රූපියම් බලන්ද යන්නේ? නෑනේ. ඔබ යන්නේ අලුතෙන් ගියාට පස්සේ නිර්මාණය වෙන කන්නාඩිය බලන්න යන්නේ. ඒ හැඟීමෙන්ම තමයි රහතන් වහන්සේ තමන්ගේ අම්මා බලන්න යන්නේ, ගෙදරට යන්නේ, විහාරයට යන්නේ. ඒ යන්නේ අලුතෙන් නිර්මාණය වෙන දේ බලන්න යන්නේ. අපි යන්නේ කලින් නිර්මාණය කරගෙන එතන හොයාගෙන යන්නේ. ඒ කියන්නේ අපි තාම සසර භවයේ ඉන්නේ. එතකොට පංච උපානස්කන්ධය කියලා මේක තියෙනුම් ගත්තු ප්‍රමාණයට මෙන්න මේ අවිද්‍යාව දුරු වෙනවා, භව සංහාව භවයට තියෙන ආසාව දුරු වෙනවා. ඒ ප්‍රමාණයට ඒ වගේම පින්නතුනි නුවණැති කෙනෙක් විසින් වඩන්න ඕන නම් මෙන්න මේ මාවතිය අධ්‍යයයට වඩන්න කාරණා හුඟක් තියෙනවා. බුදුදහමේ හැටියට 37 බෝධිපාරිශ්‍රයක ධර්ම තියෙනවා. කරුණ 37ක් තියෙනවා. පින්නතුනි 37ක් තිබුණට බය වෙන්න එපා. ඒ ටික ඔක්කොම අන්තිමට එනකොට වඩන්න තියෙන කාරණා දෙකයි. මොනවද ඒ දෙක? සමතයයි විදර්ශනාවයි. නොනැති පුද්ගලෙක් විසින් අවබෝධ කරගන්න ඕන නම් අවබෝධ කරගන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය. නොනැති කෙනෙක් විසින් දුරු කරන්න ඕන නම් දුරු කරන්න තියෙන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි. නොනැති කෙනෙක් විසින් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන්නේ මොකද්ද? සමතයයි විදර්ශනාවයි. සිත සමාධිගත කරනවා. තමන්ගේ කය ගැන සිත ගැන විසිරලා තියෙන සිත එක අරමුණක ගන්න උත්සාහ කරනවා. හිත සමාධිමත් කරගන්නවා. මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, කුමන හෝ භාවනාවකින් සිත එක්තෙන් කරගන්නවා. ඒ සමාධි කරගන්න සිතින් මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ පින තුනි හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. සමුදේ වය දකිනවා. දකින්න පින තුනි බාහිරට යන කෙලෙස් ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙන තමන්ගේ හිතේ ලෝභය, ద్వේෂය, මෝහය අඩු වෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ ළඟ එක පැත්තකින් මෛත්‍රිය වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාව වැඩි වෙනවා. වැඩි වෙන පින්තුණි කෙලෙස් අඩු වුණා කියලා කියන්නේ, ප්‍රඥාව වැඩි වුණා කියලා කියන්නේ තමන්ගේ දුක් පීඩා අඩු වෙනවා. තමන්ගේ මනසේ තියෙන මහා ලොකු බරක් එන්නම අඩු වෙනවා. දැන් අපි පින්තුණි මහා ලොකු බරක් ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒ නිසා මෙන්න මේ බර අඩු වෙනනම් සමත විදර්ශනා දෙක අපි ටිකෙන් ටික වඩන්නට ඕන. ඒ දෙක වඩන්න වඩන්න පින්නතුනේ කාරණා දෙකක් සාක්ෂාත් වෙනවා. මොනවද ඒ දෙක? විද්‍යාවයි විමුක්තියයි. විද්‍යාව කියන්නේ පින්නතුනේ දැනුමේ අවබෝධය, විමුක්තිය කියන්නේ ඒත් එක්කමෙන් කෙලෙස් වලින් මිදීමේ ගතිය ටිකෙන් ටික ඇති වෙනවා. මෙන්න මේකයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. පින්නතුනේ අපට කාලය අවසන් වෙගෙන යන්නේ, බොහොම සල්ප වෙලාවක් තියෙන්නේ. අද අපි වෙසක් සමය සිහිකරන මේ අවස්ථාවේදී පින්නතුනේ බුදුහාඳුර දේශනා කරපු ස්වර්ග මාර්ගය සහ විමුක්ති මාර්ගය අපි දේශනා කළේ. ඊට පාදක කරගත්තේ අභිඤ්ඤා සූත්‍රය. පින්නතුනේ ඒ අභිඤ්ඤා සූත්‍රය විස්තර කරන්නේ as an intelligent person we have to understand the five aggregates and if we have understand about the five aggregates we try to overcome, we try to get rid of ignorance and desire or lustful desire. When we have this understanding, gradually we try to practice tranquility and insight meditation. Finally, we achieve wisdom and liberation. පින්නතුනි මේ ධම්මගේ ප්‍රධානම කාරණයක් වන්නේ යෝනිසෝ මනසිකාරය කියන කාරණය. පින්නතුනි මේ වචනේ කොහෙද ලියාගෙන හරි තියාගන්න. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වැදගත් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. යෝනිසෝ මනසිකාරය වයිස් රිෆ්ලෙක්ෂන් ඕ වයිස් ඉන්වෙස්ටිගේෂන්. පින්නතුනි අපිට සිතට කෙලෙස් ඇති නොවන විදියට හිත ආරක්ෂා කරගන්න ක්‍රමය. දැන් කෙනෙක් දකින්නකොට මතැමිට අපට ඇලීමක් ඇති වෙන්න පුළුවන්, ගැටීමක් ඇති වෙන්න පුළුවන්. බොහෝ විට ඇති වෙන ගැටුමක් ඇතැමිට. පින්නතුනි හැම කෙනෙක්ම ඇසුරු කරන එක එක පොඩි සුළු ගුණයක් හරි මතක තියාගන්න. අන්න ඒ ගුණය හම්බෙච්ච ගමන් මතක කරගන්න යාගි. අඩුපාඩු 99ක් තිබ්බත් සමන්නේ එක සුළු ගුණයක් හරි මතක තියාගෙන ඒක සීකරන්න. එතකොට යාගෙන අපට හිතට පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම පින්නතුනි නිතර හිත ගැන සැලකිල්ලෙන් ඉන්න. හිතට රැකවරණය තමයි පින්නතුනි සතිය කියලා කියන්නේ. සම්මා සතියෙන් ඉන්නව නම්, හිත ගැන, කය ගැන සිහියෙන් ඉන්නව නම්, ඒ ඉන්න මොහොතේ පින්නතුනි බුදුහාමර දේශනා කරනවා සකේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. තමන්ගේ පියාගේ විෂය හැසිරෙන කියලා, පියාගේ විෂය ගැන පින්නතුනි බුදුහාඳුරන් විෂය. Living in the mindfulness is the living in the land of the father. Who is the father? Father is our Lord Buddha. When we go away from the mindfulness, it means we are living in the land of the mara. අපි සතිපට්ඨානෙන් පිට වුණා නම්, අයින් වුණා නම් අපි ජීවත් වෙන්නේ මායාගේ භූමිය තුල. පින්නතුනි ටිකෙන් ටික බුදුහාඳුරන්ගේ භූමියේ, බුදුහාඳුරන්ගේ කෙතේ කුඹුරේ ඉන්න වෙලාව වැඩි කරගන්න. අනිත් අය කෑම බීම කන්න පුළුවන්, විහිළු තහළු කරන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, සමුණුත් එතන ඉන්න පුළුවන්, කමන්නේ ඒවා ප්‍රතික්ෂේප කළෙන්න එපා. ඒ ඉන්න ගමන් තමන්ගේ මනස ගැන, ඇස ගැන, රූපය ගැන, මේ ඉන්ද්‍රිය වලින් දැන් මොකද්ද වෙන්නේ කියන එක හොඳට සිහි කරමින් ඉන්න. එයාට හිතෙන්නේ ඒගොල්ලොත් එක්ක විනෝද වෙනවා කියලා. නමුත් තමන්ගේ භාවනාවක පින්නතුනි හැම මොහොතෙම හිත ආරක්ෂා කරන්න. සතිය කියන්නේ පින්නතුනි තමාගේ ඉන්න බෙස්ට් ෆ්‍රෙන්ඩ්, හොඳම මිත්‍රයා. ඒ සතියෙන් හරියට ඉන්නවා නම් පින්නතුනි ඒ මොහොතේ තමන්ට මානසික දුක් පීඩා නැහැ. පින්නතුනි හරියට සම්මා සතියෙන් හිටියොත් පින්නතුනි ඔබ එක උදාහරණයක් විතරක් කියන්නම්. කරුණාවෙන් මේ පින්නතුනි ඒක කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කහිටිය මල්ලිකා දේවිය, මල්ලිකාල දෙන්නේ හිටියා. එක මල්ලිකාවක් තමයි බන්දුල මල්ලිකා, හුඟක් බුද්ධිමත්. බන්දුල මල්ලිකාවගේ ස්වාමිය තමයි බන්දුල සේනාධිපතිය කියලා කියන්නේ. දිනක් ස්වාමීන් වහන්සේලට දානේ පූජා කරගෙන ඉන්න අවස්ථාවේ, පූජා කරමින් නිවසේන අවස්ථාවේදී පින්නතුනි එක්කෙනෙක් පොඩි ලියුම් කැල්ලක් ගෙනලා දුන්න බන්දුල මල්ලිකාවට. මල්ලිකාව එකක් කියවලා එකක් තිනේ ගහගෙන දාන බෙදමින් හිටියා. ඉන්නකොට නිවසේ දාන බෙදෙන සේවිකාවක් අතින් ගෙදර භාජනයක් කුඩු වුණා දාන ගෙදරදී. සැරියුත් තාමරකෝ මල්ලිකාව වාජනේ කුඩුනාට අමනාප වෙන්න එපා කියලා. බන්දුල මල්ලිකා මොකද කියන්නේ? ලියුම පෙන්වුවා ස්වාමීනි මම මේ වාජනේ කලබල වෙන්නේ නැහැ. මට ඊට වඩා ලොකු අනුතරක් දැම්මේ වෙලා තියෙන්නේ. අනුතර මොකද්ද? ඕ මේ මේ දානේ කරන වෙලාවෙත් පින්නතුනි මල්ලිකාවගේ ස්වාමිය බන්දුල සේනාධිපති මහා යුද්ධයකට ගිහිලීතියේ තමන්ගේ දරුවන් 16 දෙනා හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ගැන සඳහන් වෙනවා. ඒ පුතු ඔක්කොම දෙනා එක යුද්ධයට ගිහිලා හිටියේ. යුද්ධයේදී පින්නතුනි මේ සියලුම දෙනා මිය ගියායි කියන කාරණේයි අර ලියුම ගෙනත් දීපු කෙනා අරගෙන කිව්වේ. පින්නතුනි කිසිම වෙනසක් නොමැතිව හරියට ඒ වෙලාවේ සිහි පිටුවාගෙන හිටියා. සිද්ධිය දැනගත්තා. නමුත් දුක්ුණේ නැහැ. හරියට පින්නතුනි සම්මා සතියෙන් ඉන්න පුළුවන් නම් මෙන්න මේක තමයි පින්නතුනි ධහමෙන් ලැබෙන ආනිසංසය. අපට ඒ වෙලාවට ඒ දුක් පීඩා ටික නිදහස් වෙන පුළුවන් මේක හරියට නුවණින් බලලා. ඒකෙන් කියන්නේ අර අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඇතැම් විට අඬන කෙනාටත් වඩා හොඳට ගිහිල්ලා බන්දුල මල්ලිකාව අවසන් කඩියුතු සූදානම් කරලා ඔක්කොම පින් වැඩෙන විදිහට පින්කම් කළා වෙන පුළුවන් එදා. අර අඬන කෙනාටත් බදාගෙන අඬන කෙනාටත් වඩා හොඳට. පින්නතුනි මෙන්න මේක තමයි අපි ධහමෙන් ලබන ප්‍රයෝජනය. පින්නතුනි බුදු දහම කියලා කියන්නේ ප්‍රායෝගික ජීවිතෙන් වෙන් වෙලා කැලේට යවන දහමක් නෙවෙයි. අපි මේ සමාජය තුළම ජීවත් කරවමින් සමාජමය ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙමින් ධෛර්යමත් දක්ෂ ක්‍රියාශීලී පුද්ගලයෙක් නිර්මාණය කිරීමයි පින්නතුනි දහම තුළින් කරන්නේ. ඒ නිසා දිනෙන් දින අපි පින්නතුනි මේ දහම දකිනවනම් මේ දහම තේරුම් ගන්නවනම් මේ දහම අපේ ජීවිතය සම්බන්ධ කරගනවනම් අපේ ජීවිත තුළ මේ ලක්ෂණේ වැඩි වෙන්නට ඕන. අපි පින්කම් කරන කරන අපේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි වෙනවනම් පින්කම් වාකලා වෙන පුළුවන් පින්නතුනි. නමුත් අපේ නිවනට සමීප වෙලා නැහැ. දුක් ටිකෙන් නිදහස් වෙලා නැහැ. දැන් බොහෝ දෙනෙක් කියන්නේ මම පින්කම් මෙච්චර කරා කියලා විතරයි කියන්නේ. මං දානෙ මෙච්චර දුන්න, දඹදිව මෙච්චර වාර ගණන් ගියා, පටවන්දනායි මෙච්චර ගණන් ගියා. මේ ගණන් විතරයි අපි ලියන්නේ බොහෝ විටනේ. පිනක් වෙලා තියෙනව නැත්තේ නෑ. නමුත් පින්නතුනි අන්තිමට මොකද වෙලා තියෙන්නේ? තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙලාද වැඩි වෙලාද? වැඩි වෙලා. ඒ පිනෙන් දිව්‍ය ලෝක යන පුළුවන්. ඒකට බය වෙන්නේ මේක ලැබෙනවා. නමුත් ඔබ දුකෙන් නිදහස් වෙලා නැහැ. බුදුදහමෙන් කියන්නේ පින්නතුනි මේ පින් දහම් ටික යුතුයකම් ටික කරන ගමන් දුකෙනුත් නිදහස් වෙන මාර්ගයක් කියන්නේ. ඒ සඳහා පින්නතුනි මෙන්න මේ හේතුඵල ධහම පදනම් කරගත්තු පටිසම්පාදය පදනම් කරගත්තු නුවණක් අපේ ළඟ නිතරම තියෙනට ඕන. අද අපි මේ නිකම් බණක් නෙවෙයි කිව්වේ පින්නතුනි තනිකරම පටිසම්පාදයෙන් මේ බණ කිව්වේ. පංචබනස්කන්ධය හට ගැනීම නිරුද්ධ වීම කියන්නේ තනිකරම පින්නතුනි පටිසම්පාදයේ බුදුදහමේ මූලික හරය. This is the heart of the Buddhism. මේක තමයි බුදුදහමෙහි හදවත. මෙන්න මේක තේරුම් ගන්න ප්‍රමාණයට පින්නතුනි අපි කෙලෙස් වලින් දුර වෙනවා, හිත වඩන මාවත යනවා. එන්න දිනපතාම පින්නතුනි තමන්ගේ හිත එකඟ කර ගැනීම සඳහා තමන් යොදන කාලය වැඩි කරන්න ඕන. අපේ දක්ෂතාවය කියන්නේ මේක පින්නතුනි. අපි එතන උපාධි වැඩි, GPS එක වැඩි, IQ එක වැඩි කියලානේ. බුදුදහමේ GPS එකේ බුදුදහමයි IQ එක අපි නිතරම කියන පින්නතුනි. බුදුදහමේ GPS එක කියන්නේ හිත එක අරමුණක තියාගන්න තමන් කොයිතරම් වෙලාවක් දක්ෂද. ආනාපානසතිය වෙන්න පුළුවන්, බුදුගුණ භාවනා වෙන්න පුළුවන්, මෛත්‍රිය භාවනා, ඒ කිසියම් භාවනාවක සිත නොගෙඩි වැඩි වේලාවක් තමන් හිත තියාගන්න දක්ෂ නම්, ඩියුරේෂන් එක වැඩි නම් ඔන්න පින්නතුනි බුදුදහමේ GPS එක වැඩි ඕගොල්ලෝ. ඈ කොලෙජ් එකේ GPS එක අඩු නැත් කමන්නේ. ඔබ යුනිවර්සිටි එකේ GPS එක අඩු නැත් කමන්නේ. If you can develop your mind with concentration or tranquility, then day by day you are growing up with the GPS that Buddhism has explained. පින්නතුනි සමත භාවනාව තමයි බුදුදහමෙන් කියන GPS එක. Great point average එක. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. බුදුදහමෙන් IQ එකත් කියනවා. මොකද බුදුදහමෙන් කියන IQ එක අපි පින්නතුනි හැකිතාක් දුරට මෙන්න මේ එකඟ වෙච්ච හිතින් අනිත්‍යතාවය පරිසම්පාදය ඇතිවීම නැතිවීම දකින වාර ගන්න වැඩි නම් ඔබේ IQ එක වැඩි පින්නතුනි. ඔබට දවසට එක විනාඩියක් අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම් පින්නතුනි ඔබ අයිස්ටයින්ටත් වඩා ඔබේ IQ එක වැඩි. ඔබට බය වෙන දෙයක් නෑ. ඔබ සසර හුඟක් ඉදිරියෙන් ඉන්නේ. ඔබ දුක් හුඟක් නිදහස් වෙලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනි හැකියතාක් එන්න එන්නම තමන්ගේ ජීවිතයේ වයසට යන්න යන මෙන්න මේ හැකියාව තමන්ට වැඩි වෙන්නට ඕන. බැංකු පොතේ මුදල් වැඩි වුණා කියලා හෝ දරුවෝ ලොකු රැකියාවල් කරයි කියලා තමන් සාර්ථක නෑ. තමන්ගේ ජීවිතයේ ඵලයක් ගත්තා කියලා කියන්නේ මෙන්න මේ සමත විදර්ශනා දෙකට තමන්ට තියෙන හැකියාව එන්න එන්නම වැඩි වෙන්නට ඕන. ඒක තමයි පින්නතුනි අපි ඇත්තටම බුදුහාඳුනන ගරු කරන ක්‍රමය. අද වෙන වෙසක් දිනක අපි සැබෑ ලෙසම බුදුහාඳුනන ගරු කරවන්නේ මේ ධහම තුළ අපි ඉදිරියට ගියොතින්. ඉතින් එහෙම කටයුතු කරන්න තෙරුවන් සරණින් ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සත්තරගත් උතුම් පින්කමේ ආනිසංසයෙන් අපෙන මෙන්නිය ගිය ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. පින්කමට දායකත්වයෙන් දක්වපු සහභාගී වුණු ඔබ හැම දෙනාටමත්, ඔබගේ දූ දරුවන් හැම දෙනාටමත්, නිවෙස්වල මව්දම අපියාදී හැම දෙනාටමත්, දෙවියන්ගේ දෙහැමි රැකවරණ ආශිර්වාදයන් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. සත්කරගත් නියෝතුම් පින්කම ආනිසංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලවසින් නිරුක් නිරෝගී සම්පත් සැලසේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා භයම් පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිසෝකා හන්තු සම්බේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත් නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.